නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අප විසින් දිවසින්දුතු බියකරු සසර සදාහන් වැඩසටහන තුලින් මේ භයංකාර සංසාරය ගැන බුද්ධ දේශනාවේ තිබෙන විදිහට ඒ වගේම අටුවාචාර්යින් වහන්සේලා විස්තර කළ තිබෙන විදිහට ඒ දහම් කරුණු ඔබට අහන්න සරස්වන්නේ. එතකොට මීට කලින් අපි 136ක් අපායවල් ගැන විස්තර ඔබට අහන්න සැලැස්සුවා. සාමාන්‍යයෙන් අපායවල් අපායවල් කියනවා සාමාන්‍ය මිනිසුන්ට එහෙම විශේෂයෙන් තොරතුරු අහන්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය පන්සල කැඳලා තියෙන චිත්‍ර, ඔය එහෙම නැත්නම් ඔය අඹලා තියෙන මොනවාරි මූර්ති, ඒවා හැරෙනකොට ඒ ලකුවට මිනිස්යාට සතර අපාය ගැන දැනෙන්නේ නැහැ. නමුත් පින්වත්නි, මේ ලෝක සත්වයාගෙන් වැඩිම හරිය වැඩිම ජනගහනයක් සිටින්නේ අවීචි මහ නරකාදී. අපායේ තමයි වැඩිපුරම සත්වයෝ සිටින්නේ. ඉතින් ඒ නිසා මේ සත්වයන්ට ඒ අවීචි මහ නරකාදී ගින්දර පින්වත්නි සාමාන්‍ය කෙනෙක් යොදුන් 100ක් දුර ඉඳලා දැක්කොත්, යොදුන් 100ක් කියන්නේ කිලෝමීටර 1000ක් ඈත ඉඳලා කෙනෙක් බැලුවොත් එහෙම අපායේ ගින්දර දිහා ඇස් පුපුරනවා කියනවා. සාමාන්‍ය මිනිස්සෙක්ගේ ඇස් පුපුරනවා කියනවා කිලෝමීටර 1000ක් දුර ඉඳලා ඒ ගින්දර දිහා බැලුවත්. එච්චර සැරයි කියනවා. එතකොට දිවසින් දකින අය තමයි, දිවසින් දකින නිසා ඒ භාවනා ඉරිදිහ නිසා, සමාධි ඉරිදිහ නිසා, පුණ්‍ය ඉරිදිහ නිසා එයාටන්ට ඒ දැක්මට ගැටලුවක් නොවෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි හොඳට කල්පනා කරගන්න, මේ අපාය කියන එක භයානක දෙයක්. පෙළක් කෙනෙකුට හිතෙන්න පුළුවන් සමහරවිට අපේ රටට ව්‍යසන පැමිණෙනවා, මේ කරදර පැමිණෙනවා, ඉතින් මේ වාස්සේ හාමුදුරුවෝ අපාය ගැන කියලා අපිව බය කරනවාද කියලා. එහෙම නොසිතිය යුතුයි. ඒ සිතන්ට ඕන මෙහෙමයි, අපේ මරණය අපිට අතවනනවා කොයි වෙලාවෙ හරි කොයි මොහොතේ හරි. මේ කියන්නේ සතර අපා බය ඇති කරගෙන එක දවසක් හරි ජීවත් වෙන්න කුසල් උපද්දවගෙන. යෝච වස්ස සතං ජීවේ, යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා අවුරුදු 100ක් දුස්සීලං අසමාහිතං, සීල්වත් නැහැ, දුස්සීලයි, හිත විසිරිලා ඔයේ විකාර වැඩ කර කර පව් කර කර අවුරුදු 100ක් ඉන්නවා. ඒකාහං ජීවිතං සෙය්‍යෝ, එක දවසක් ජීවත් වෙන එක වටිනවා කියනවා සිල්වත්ව හැදිලා. එක දවසක් ජීවත් වෙන එක වටිනවා කියනවා සිල්වත්ව හැදිලා. දැන් අපි ඉදිරියට මරුවා පැමිණෙනවනේ. එක එක ව්‍යසන අපිට මේ ඉදිරියට පැමිණෙනවනේ. ඒතකොට දැන් මේ විස්තර කියන්නේ ඇයි මේ බය ඇති කරගෙන දැම්ම පංචශීලයේ සමාදන් වෙලා කරපු පින් සිහි කරලා කුසල් සිහි කරලා අපේ ජීවිතේ යහපත් මාවතකට ගන්න ඕන. ඒකෙන් අදහස මේ එක එක ලෙඩ රෝග වලින්ම මැරෙනවා කියන එක නෙමෙයි. කවදා හරි කොහොම හරි අපේ මරණය සිද්ධ වෙනවා. එදාට අපි මැරෙන්න ඕනන්නේ හැදිච්ච කෙනෙක් විදිහට, නැහැදිච්ච කෙනෙක් විදිහට නෙවෙයි. ඒ වගේම සමහර අය ගුණධර්ම දියුණු කරගන්න ගොඩක් ආසයි. ඒ වුණාට නොදන්නා කම නිසා යම් යම් අකුසල් සිද්ධ වෙනවා. ඒද බැහැර කරගත යුතුයි. පුංචිවත් වරදක් නොකරින්ට අදිස්ථාන කරගත යුතුයි. ඔබගේ පරලෝ ජීවිතේ සුවපත් කරගන්න තමයි පින්වත්නි මේ දහම් දේශනාව කරන්නේ. සමහර වෙලාවට ගොඩාක් රෝගීට බඳුන් වෙච්ච කෙනෙකුට තිත්ත කසාය හදනවා. රෝගීට බඳුන් වෙච්ච කෙනාට ඊයේ දුන් අල්ලනවා. රෝගීට බඳුන් වෙච්ච කෙනෙකුට ඊයේ තුවාල තියනවා, තුවාල සුද්ධ කරනවා. රෝගීට බඳුන් වෙච්ච කෙනෙක් එහිට පෙරලනවා, මෙහිට පෙරලනවා, තෙල් ගානවා. ඒක ලෙඩාට අමාරු වෙන්න පුළුවන්. අමාරු වෙච්ච වෙලාවෙත් මේ මාව මරා ගන්න හදනවාද කියලා ලෙඩාට හිතෙන්න පුළුවන්. නමුත් ඔහුව සුවපත් කරන්නයි ඒක කරන්නේ. ඒ වාගේ මේ කරදර කංකටළු එද්දී අපායක් ගැන කියන්නේ ඇයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මතක තියාගන්නව, සුවපත් කරන්නයි මේ ධර්මයේ දේශනා කරන්නේ. වරදින් අත් මිදෙන්නයි ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා කෝටියක් පෞතිබ්බ කෙනෙක් වුණත් මේ ධර්මය අහලා හැදුනොත් එක දවසක් හැදිලා ජීවත් වුණොත් ඒක මෙතෙක් ජීවත් වුණ ජීවිතයට වැඩිය ශ්‍රේෂ්ඨයි. දුගතිය යන්නේ හැදුන කෙනා. පාර වෙනස් කරගත්ත කෙනා දුගතිය යන්නේ. අධර්මයේ අත්හැරපු කෙනා දුගතිය යන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි ඒක තේරුම් ගන්න. ඉතින් 136ක් අපායවල් පෘථුවිය කේන්ද්‍ර කරගෙනයි. මේ සක්වල කේන්ද්‍ර කරගෙනයි තියෙන්නේ. සක්වල තුල සක්වලින් එහා අපායක් තියෙනවා. ඒක ලෝක ධාතු තුනක් අතර තියෙන්නේ. දැන් ලෝක ධාතුවක් කියන්නේ ඉරුගෙන් සඳුකින් ආලෝකමත් වෙන චක්‍රාවාටය. දැන් අපේ චක්‍රාවාටයට අපි සීරපතේ කියන්නේ. ඒ වගේ මේ සක්වලවල් තුනක් එකතු වෙනවා. වෘතාකාර සක්වලවල්. ඒ සක්වලවල් තුනක් එකතු වෙච්ච තැන අපි හිතනකො පාත්‍ර තුනක් එක තැන තිබ්බොත්, කරත්තරෝද තුනක් එකට ගාවලා තිබ්බොත් මැද හිදසක් හැදෙනවා. ආන්න ඒක තමයි ලෝකාන්තරික නිරේ කියලා කියන්නේ. සක්වලවල් තුනක් අතර තියෙන්නේ. ඒකේ හිරු සඳුගේ ආලෝක නැහැ. කිසිම සක්වලකින් ඉරුගේ සඳුගේ ආලෝකේ නැහැ. දැඩි සීතලක් තියෙන්නේ. පුපුරනවා. ඒ නිවිසතා පුපුරනවා සීතලට. ඒ ලෝකාන්තරික නිරේ. ඉතින් මේ සක්වලින් එහා බුදුරජාණන් වහන්සේගේ ධර්මීත ගරහපු අර්ථ විකෘති කරපු වචන කඩකඩ විකෘති කරපු සත්වයෝ ලෝකාන්තරික නිරේ දක්වා විසිනවා. මේ සක්වලේවත් රැඳෙන්නේ නැහැ. ඉච්ඡර භයානක දෙයක් මේ ලෝකාන්තරික නිරේ කියන්නේ. මේ ලෝකාන්තරික නිරේට ආලෝකයක් විහිදෙන්නේ බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ අසිරිය ඉදිරියේ. ඒ නිසා එහෙමත් නිරේවල් තියෙනවා කියන එක තේරුම් ගන්න බලන්න අපායවල් කොච්චර තියෙනවද කියලා. දිව්‍ය ලෝකේ තියෙන 6යිනේ. දිව්‍ය ලෝකේ තියෙන 6යිනේ. අපායවල් කොච්චර තියෙනවද? ඉතින් දැන් තවත් මේ අපායි විස්තර තියෙන දහං කාරණාවක් මේ සූත්‍ර කොටසක් අද අපි ඉගෙන ගන්නට කල්පනාව. ඒතර පින්වතුනි මේ නිරේ කාණ්ඩය, ඒ කියන්නේ සත අපායේ වැටෙන සත්වයන් අපායවල විස්තර ටිකක් කියලා දීලා ඊට පස්සේ මම එක එක ලෝක ධාතු ගැන කියලා දෙන්නම්. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ අවස්ථාව තියෙන විදිහට ඉඩ කඩ ලැබෙන විදිහට. ඉතින් මේ වැඩසටහනත් අපි කලින් කිව්වා වගේ පින්වතුන් දායකත්වයේ දරනකල් කලින් අපි කරපු මිලිඳු රාජ ප්‍රශ්නේ වගේ දායකත්වයේ ලැබෙනකල් අපිට පුළුවන් විදිහට දහං වැඩසටහන කරගෙන යමු. ඉතින් පින්වත්නි මේ දේශනාව බලන්න කෝකාලික සූත්‍රයේ සුත්ත නිපාතේ ස්කෝකාලික හාමුදුරුවෝ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගෙන ගැටුණා. ඊට අමනාප වුණා. හේතුව සාරිපුත්ත මොග්ගලම් මහරහතන් වහන්සේලා ඒ විහාරයේ වස් රසලා යනකොට ඒ ලැබිච්ච පිරිකර ඔක්කොම දාලා ගියා. ඉතින් කෝකාලික හාමුදුරන් හරි සතුටුයි. දෙවෙනි අවුරුද්දේ වස් වසන්ට ආවා. ඊට පස්සේ ලැබිච්ච පිරිකර උන්වහන්සේ සාරිපුත්ත මොග්ගලම් මහරහතන් වහන්සේලා අනිත් වස් වසපු ස්වාමීන් වහන්සේලාට බෙදුවා. එතකොට කල්පනා කළා මේ ඉස්සෙල්ලා මෙයා දාලා ගියා මේ දැන් ආපහු ගන්නවා එක එක වෙලාවට එක එක චරිත රඟපානවා මේ දෙන්න හොඳ දෙන්නේ නෙවෙයි මම මේක ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා කියලා බුදුරජාණන් වහන්සේට කියන්න ගියා. ඉතින් මේ බොහෝ දුර ඉඳලා මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්ද සවැත් නුවරට ගියා. බොහෝ දුර ඉඳලා බලන්න අඩුපාඩු දෝෂ කියන්නේ යන දුර. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඈතින් මෙනකොට දුටුවා කෝකාලිකද ආර්ය උපවාද කරගන්නවා. සාසුන්නාන්තර කෙනෙක් දකින්නකොට මෙයා ඉන්නේ මොකටද කියලා කියන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ කෝකාලික අතනින්දලා මෙතෙන්ද එන අතරට කෝකාලිකේ සසරම බැලුවා. සසර පුරාවට ආර්ය උපවාදයක් වැළැක්වෙන පිනක් කෝකාලික කරලා තියෙනවාද කියලා. ඊටර බලන්න යම් සමහර පුණ්‍ය කර්ම තියෙනවා අපි දන්නේ. ඒ කියන්නේ ඒ කෝකාලික සසර පුරාවට ආර්ය උපවාදයක් වැළැක්වෙන විදිහේ පිනක් උපද්දවන මලක්වත් පූජා කරලා නැහැ. සමහරවිට අපි කියන්නේ මලක් පූජා කරනකොට, උපස්ථාන කරනකොට, වඳිනකොට, සෑයකට, බෝධියකට, වත්පිළිවෙත් කරනකොට සමහරවිට අපිට සංසාරේ කර්ම දෙවීම පිණිස මේ ඒ පින් උපකාර වෙනවා. දැන් ওই ප්‍රේතයන්ගේ කතා අපි ඉගෙන ගන්නකොට එක තැනක තියෙනවා එක ප්‍රේතෙක් නිරේ යන්න ගිහිල්ලා මනුස්ස ජීවිතයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේට වැඳපු පිනට නිරේ යන්නේ නැතුව මේ ප්‍රේත ලෝකෙ ඉපදිලා තියෙනවා. ඒ නිසා අපි දන්නේ නැති වුණාට සමහරවිට අපි සෑයක් වඳිනකොට, බෝධියක් වඳිනකොට, මොනහරි පිනක් කරනකොට අපේ තවත් පැත්තකින් අපේ දොරටු ඇහෙනවා. අකුසල් දොරටු, නිරේ දොරටු ඇහෙනවා මෙහින් පින් රැස් කරනකොට. ඒක අපිට මේ ප්‍රේත කතා ඉගෙන ගන්න වෙලාවේ, ප්‍රේතයන්ගේ කතා ඉගෙන ගන්න වෙලාවේ හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දුටුවා එහෙම පිනක් කෝකාලික සසරිම කළා නෑ. ඉතින් කෝකාලික ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙන්න නම් හොඳ නෑ, මේ ඒ දෙන්න පාපීච්ඡාවන්ගෙන් යුක්තයි, හොඳ නැති දෙන්නේ කියලා. මාහේවං කෝකාලික, මාහේවං කෝකාලික එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. සුපේසල පාසාදීහි කෝකාලික සාරිපුත්ත මොග්ගල්ලානේ සුචිත්ත සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනා ගැන හිත පහදව ගන්න. පේසලා සාරිපුත්ත මොග්ගල්ල පේස ශික්ෂාකාමි පේසලයි උතුම් ස්වාමීන් වහන්සේලා කිව්වයි දෙන්න. ඒත් දෙවෙනි වතාවටත් කිව්වා ස්වාමීනි මේ කිංචාපි නිබන්ති භගවන් සද්ධායික උපචායක මට බුදුරජාන් වහන්සේ ගැන කිසිම සැකයක් නැහැ. මට භාග්‍යවතුන් වහන්සේ ගැන ප්‍රශ්නයක් නැහැ. සාරිපුත්ත මොග්ගල්ලාන දෙන්න ගැන ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. තුන්වෙනි වතාවෙත් බුදුරජාන් වහන්සේ වදාලා ඒ වතාවෙත් කිව්වා මට ඔබ වහන්සේ ගැන ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ මේ දෙන්නගේ චරිත හොඳ නැහැ කිව්වා. ඒකෝර බලන්න යම් කිසි කෙනෙක් සමහර රහතන් වහන්සේලාට අපැහැදිලා සහතන් වහන්සේලාට අපැහැදිලා මේ බුදුරජාන් වහන්සේට පැහැදුනා කිව්වට ඒක ඇත්තටම පැහැදීමක් නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ විදිහට සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලාට ගරහලා මේ කෝකාලික තමන්ගේ කුටියට ගියා. ඊට පස්සේ මේ කුටියට ගියාට පස්සේ තමන්ගේ ඇඟේ බිබිලි දාන්න ගත්තා මේ කරගත්ත කර්මෙට. පින්වත්නි, දැන් බුදුරජාණන් වහන්සේ සංසාරේ ගණන් කරන්න බැරි තරම් අසංඛ්‍ය ප්‍රමාණයක් ඇස් ගලවලා දන් දීලා තියෙනවා. ඒ ඇස් දන් දීලා තියෙනවා ගණන් කරන්න බැරි තරම්. උපමාවට කිව්වොත් අහසේ තරුපයය ඇස් දන් දීලා තියෙනවා. හැම දානයක්ම දීලා තියෙන්නේ ඒ මගේ නේත්‍රයේ ඉදිරියේ කාටවත් දුකක් නොවේවා කියලා. ඒ නිසා කවදාවත් බුදුරජාණන් වහන්සේට පේන මායිමේ කෙනෙකුට දුකක් විපාක දෙන්නේ නැහැ. ඒ නිසා තමයි චින්චිමානිකාවත් දොරටුවෙන් එළියට ගියාට පස්සේ පොළොව කලාගෙන ගියේ. ඒ නිසා තමයි දේවදත්තත් බුදුරජාණන් වහන්සේගේ නේත්‍රයට අසු මේ මස ඇසට පේන මායිමට එන්න කලින් පොළොව කලාගෙන ගියේ. ඒ වගේ තමයි කෝකාලකගේ ආර්යෝපවාද කර්මයේ රැස් වෙලා තියෙද්දී පාපය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ නේත්‍රයට නොපෙනී ගිය යම් තැනකට ගියාද එතන විපාක දුන්නා. ඉතින් ඊට පස්සේ මේ විදිහට බිබිලි දාලා මුං ඇට ප්‍රමාණයට, කඩල ඇට ප්‍රමාණයට, නෙල්ලිගිරි ප්‍රමාණයට, අවසානයේ බෙලි ප්‍රමාණයට ගෙඩි හැදිලා පිපුරුවා. පුපුරවනකොට මේ ඒ මිනිසු දැන් ඇහුණානේ මිනිසුන්ට මේක බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවා මිනිසුකුවක් කැතයි කැතයි නොකිය යුතු දෙයක් කෝකාලික කිව්වනේ මේ උතුම් සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලාට කිය. ඒතකොට සවැත් නුවර දෙවුරන් විහිරේ බෝමාටු දෙවරු කැතයි ජී මේ කෝකාලික නොකිය යුතු දේවල් කිව්වනේ කියලා. ඊට පස්සේ චාතු මහරජික දිව්‍යංගෙන් ඉඳලා අකනිටා බ්‍රහ්මලෝකයේ දක්වා පැතිරලා ගියා. ජී මේ කෝකාලික කටවරද්දගත්තා කියලා. ඊට පස්සේ පින්වත්නි ඒ තුදු කියලා බ්‍රහ්මරාජ කිටියා, ඒ තුදු බ්‍රහ්මරාජයා මේ කෝකාලික මහාන කරපු තෙරුන් වහන්සේ ඒ ජීවිතේ. ඒ අනාගාමි වෙලා මේ අපවත් වෙලා බ්‍රහ්ම ලෝකෙට දිලා. ඉතින් පව් මං ළඟ මහාන වෙච්ච කෙනානේ කියලා තුදු බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකයෙන් අතුරුදහන් වෙලා මේ කෝකාලික කුටිය පෙනී හිටියා. කවුද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මම තුදු. මොකද මෙයාගේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මේ කෝකා සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් ගැන හිත පහදවා ගන්න කිව්වා. ඒ දෙන්නම් පේසල උතුම් තෙරුන් වහන්සේලා කිව්වා. මේ ඔබ වහන්සේ අපවත් වුණාට පස්සේ බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා කියලා භාග්‍යවතුන් වහන්සේ සංගයදී කියනවා, මටත් ඇහිලා තියෙනවා. ඉතින් බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා නම් බ්‍රහ්ම ලෝකෙ ඉඳපැයි මේ මෙහෙට මොකද කඩාවැටෙන්නේ කිව්වා. ඉතින් ඊට පස්සේ ඒ තුදු බ්‍රහ්මයා කිව්වා මේ අසත්පුරුෂයා කටේ කිතේරියක් තියාගෙන උපදින්නේ කියලා අතුරුදහන් වෙලා ගියා. උන්වහන්සේ කියපු ඒ බ්‍රහ්මයා කියපු ගාථා මේක තියෙනවා. ඊට පස්සේ පින්වත්නි කෝකාලික එයින්ම මැරිලා එහිම මරණයටපත් වුණා. එදාම මරණයටපත් වෙලා මේ පදුම කියන නිරේ ඉපදුනා. සාරිපුත්ත මොග්ගලන් උත්තමයන් වහන්සේලාට හිතාපාදව ගැනීම. දැන් බලන්න මෙයා බ්‍රහ්මචාරිණී. බඹසර කඩාගෙන නැහැ. උපසම්පදා සීලය රැක්කනේ. ඒවට හානි කරගෙන නැහැ. පරාජිකව උන්නේ නැහැ. නමුත් බලන්න මේ සීලයට වැඩිය ආර්ය උපවාදයේ බලය පාපය ආර්ය උපවාද උත්තමයන් අහන්සීලාට හිත අපහදා ගැනීම පාපය පදුම නිරීපදුණා. දැන් මෙයා මේ වෙනකොට කොච්චර කාලයක් සිල් රැකගෙන බුදුරජාණන් වහන්සේගෙන් බණ අහගෙන ඉන්නේ නැතිද? මේ මිනිසුන්ගේ තියෙනවා මම බුදුන් දකිත්වා බුද්ධ කාලේ ඉපදෙත්වා මේ බුදුන් දැක්කායනේ. බුද්ධ කාලේ ඉපදිච්ච අයනේ. මට බුදුන්ගෙන් බණ අහන්න ලැබෙනවා මේ බණ අහපු අයනේ. සුදුසුකම් නැතුව ඉපදෙලා වැඩක් නැහැ. ඒ නිසා සත්පුරුෂයන්ගේ ධර්මයේ අවබෝධ කරන මෝරපු ප්‍රඥාවකින් කුසලයකින් ඉපදෙන්න ඕන. නිකම් ප්‍රාර්ථනා කරන්නම් වාලේ මිනිසුන්ගේ වචන අහලා ප්‍රාර්ථනා කළා තේරුමක් නැහැ නෝන නැතුව. මේ බලන්න මේ බුදුරජාණන් වහන්සේ දැකපු අය සාරිපුත්තු මොග්ගලම් මහරහතන් වහන්සේලා වැඩ ඉන්න විහිරේ වස්වසලා හිටපු අය මේ. දැක්කද කටවරද්දාගත්ත නිසා වෙන දේවල්. වැඩි හරියක්ම නිරේ ඉපදිලා තියෙන්නේ කටවරද්දාගෙන පින්වත්නි. මේකේ බලමු මේකේ විස්තර තියෙනවා. ඊට පස්සේ තියෙනවා මා සහම්පති මහ බ්‍රහ්මයා එදා රාත්‍රියේ දෙවුරන් ඉරට වෙලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වැඳලා කියන ස්වාමීනි මේ කෝකාලිකෝ බහන්තේ බික්කු කාලකතෝ කාලකතෝච බහන්තේ කෝකාලිකෝ බික්කු පදුම නිරයන් උපපන්නෝ සාරිපුත්තු මොග්ගල්ලානේ සුචිත්තං ආඝාතිත්වාති. සාරිපුත්තු මොග්ගල මහරහතන් වහන්සේලාගෙන හිත අපහදවාගෙන ස්වාමීනි කෝකාලික පදුම නිරීපදුනා කියලා. පහවදා බුදුරජාණන් වහන්සේ සංඝයාට දේශනා කළා පින්වත් මහණෙනි මහබ්‍රහ්මයා මේ විදිහට කීවා ඊරාත්‍රී. ඒවන් උත්තේ අඤ්ඤතරෝ බික්කු එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේට එසේ වදාළ විට කීවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පදුම නිරේ ආයුෂ ප්‍රමාණය කොහොමද? දීඝං කෝ බික්කු පදුම නිරේ ආයු ප්‍රමාණං දීර්ඝයි භික්ෂුව පදුම නිරේ ආයුෂ තං න සුකරං සංකාතුම්. මෙහෙම කියේ ඒ ගණන් කරන්න බෑ. මෙච්චරයි මෙච්චරයි මෙච්චරයි කිව්වට ඒක තේරෙන්නේ නැහැ පින්වත් මහණෙනි. එච්චර ආයුෂ කිව්වා. සක්කාපන බන්තේ උපමං කාතුම්. මගේ බුදුරජාණන් වහන්සේ උපමාවක් කියන්න පුළුවන්ද? සක්කා භික්ඛුදි භගවාවෝච පුළුවන් පින්වත් භික්ෂුව. සියයතාප භික්ඛු වීසති කාරිකෝ කියනවා පින්වත් මේ භික්ෂුව මේ බුසල් අපි කියමු ඒ කාලේ අපිට තේරෙන්නේ බුසල් 20ක් විතර අල්ලන විශාල තලපුරෝපු කරත්තයක් තියෙනවා. විශාල තරපුරෝපු විශාල අද කාලේ ගත්තොත් විශාල කන්ටේනරයක් වගේ තලපුරෝපු. ඊට පස්සේ කවුරු හරි පුරුෂේ අවුරුදු 100කට වතාවක් මේ තල පෙට්ටියෙන් එක තලයක් අයින් කරනවා. තලයට කියන එක තේරෙනවනේ. ඊට පස්සේ අවුරුදු 100කට වතාවක් අර විශාල තල පෙට්ටියෙන් අර විශාල කරත්තෙන් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට තල ඉවර වෙන්න පුළුවන්. ඒත් අබ්බුද කියන නිරේ ආයුෂ ඉවර වෙන්නේ නැහැ. ඒ එච්චර අබ්බුද කියන නිරේ අපි අර 136ක් අපායවල් ඉගෙන ගන්නකොට අබ්බුද කියලා ඔසුපත් නිරයක් ගැන ඉගෙන ගත්තා. ඒ අබ්බුද නිරේ ආයුෂ එහෙම ඉවර වෙන්නේ නැහැ කියනවා. පින්වත් විශ්ව අබ්බුද නිර 20ක ආයුෂ නිර්අබ්බුද නිරේට තියෙනවා කියනවා. නිර්අබ්බුද නිර 20ක ආයුෂ අබබ නිරේට තියෙනවා. අබබ නිර 20ක ආයුෂ අහා නිරේට තියෙනවා. අහා නිරය 20ක ආයුෂ අටට නිරේට තියෙනවා. අටට නිර 20ක ආයුෂ කුමුද නිරේට තියෙනවා. කුමුද නිර 20ක ආයුෂ සෝගන්ධික නිරේට තියෙනවා. සෝගන්ධික නිර 20ක ආයුෂ උප්පලක නිරේට තියෙනවා. උප්පලක නිර 20ක ආයුෂ පුණ්ඩරීක නිරේට තියෙනවා. පුණ්ඩරීක නිර 20ක ආයුෂ පදුම නිරේට තියෙනවා කියලා. කොහොමද අපායවල වල ආයුෂ මේන භාග්‍යතුන් වහන්සේ දිවසින් දැකලා දැක්ක බියකරු සංසාරේ මේ බලන්නේ කට පොඩ්ඩක් කට වැරදිච්ච එකනේ. නිමිති දුක පොඩ්ඩක් කට වැරදිච්ච එක. දැන් මේ කට වරද්දා ගන්න අය මේ Facebook වලින් ඊළඟට මේ ගෙවල් වලින් කට හැකර කමට කියලා හම්මෝ මිනිස්සු කොච්චර පව කර ගන්න ඇතිද? ඊට පස්සේ තින් මොකක්වත් නොවුන ගානට බටර් පාන් කාලා ඔහි ඉන්නවා. නමුත් කර්ම ඒ නිසා පින්වත්නි උදේ හවස කායේන වාචා චිත්තේන ආදි වශයෙන් පෙරුවන් කමා කර ගන්නකොට මුළු හදවතින්ම කමා කර ගන්න නොදන්නා කම නිසා සසර පුරාවට උතුම් ආර්යයන් වහන්සේ ළමකට වරදක් වෙලා තියෙනවනම් අනේ මං දැන් බුදුබණ පදහන කෙනේ මං හැදෙන්න උත්සාහ කරන කෙනේ මට සමාව ලැබේවා කියලා. ඒ හිත පහදවා ගත්තට පස්සේ කර්මයේ හිතේ පිහිටන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔන්න ඔය පදුම නිරේ තමයි ඉපදුනේ මේ කෝකාලික භික්ෂුව. භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා පුරිසස්සහි ජාතස්ස කුඨාරි ජායතේ මොකෝ. ඒ අසත්පුරුෂයා ඉපදුනාට පස්සේ කටේ ඒ අසත්පුරුෂයාගේ කටේම මේ කෙටේරියක් තියාගෙනම උපදිනවා. යාය චින්දති අත්තානම් බාලෝ දුබ්භාසිත බණන්. ඊට පස්සේ වචනේ නැමැති ආයුධය අරන් කප කපා යන අනිත් අය. ඔය ඉන්නේ මොකරි කමට කටවාචාල කමට කෙලවරක් නැතු අනිත් අයට උපවාද කරන ගිහි අයත් ඉන්නවා, පැවිදියත් ඉන්නවා. ගිහි අයත් ඉන්නවා, පැවිදි. ඊට පස්සේ ඒකට හෝමිත තීතියා යන Facebook එකේ ඉන්න අයත් ඉන්නවා. බලන්න මේ පාප කර්මවල ස්වභාවය. දෙයියනේ කට තියෙන පළියට කියන්න එපා. වචන ආපු පළියට කියන්න එපා. මේක භයානකයි. ඊට පස්සේ තියෙනවා යෝ නින්දිහන් පසංසති තංවා නින්දති යෝ පසංසියෝ. ඊට පස්සේ කට ඉස්සර කරගත්තට පස්සේ මේ ගරහලා තියෙන්නේ වඳින්න ඕන කෙනෙකුට. නියමයි නියමයි කියලා පැත්තරන් තියෙන ගැරහීතු කෙනාට. ඇයි කට ඉස්සර වෙලා? ඊට පස්සේ එයා ගොඩාක් කටින් පෞරස් කරගන්නවා. හොඳට බලන්න. සමහර වෙලාවට ඔය මේ මම ඔය Facebook ගැන කිව්වි කොහේ හරි දේශනාවක පොඩි කෑල්ලක් කපලා එක්කෝ edit කරලා හරි කපලා හරි ඔහේ දානවා Facebook වල. දැක්කම චූටි කෑල්ලෙන් එකපාරම තරහා යනවා, බැනගෙන බැනගෙන යනවා. දැන් ওই පසුගිය කාලේ අපිට බැන්නේ. අපිට නම් ඉතින් මේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලා ළඟ පාදුවිල්ලක් වතරන් අපි වටින්නේ නැහැ. නමුත් අනුකම්පාවෙන් දහම් දේශනවා. එතකොට පොඩි කෑල්ලට බයිනවා. මට ඇවිල්ලා කෙනෙක් කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට හොඳටම බැනලා බැනලා මේ පුංචි කාලේ පන්සලකට ගෙනත් දාලා මේ ආදෙමව්පිය හදාගන්න බැරුව ඊට පස්සේ මේ මොකක්වත් සමාජ තේරුමක් නැතුව මේ කාන්තාවන්ට බැන බැන යනවා කියලා. ඉතින් බලන්න එතකොට මේ බය මම ඉතින් hina වෙලා හිටියේ. ඉතින් ඔක සාමාන්‍ය දේවල්නේ. අම්මෝ අපවාදයක් උපවාදයක් විඳින්න සුදුසු නැති මේ ලෝක සාසන සේවාව බලවත් කරපු කෙනෙක් මගේ ගුරු ස්වාමීන් වහන්සේ. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කොච්චර මිනිසුන් නින්දා කළාද. ඒ වෛද්‍යරි අපි දරුවෝනේ. ඒ නිසා අපිට මොනවද ඇවිල්ලා තියෙන නින්දා. ඉතින් ඒ ඉදිරි අපි ගුරුවරයෙක් ආපු බැට ඉදිරි අපිට අනිත් ඒවා ගුරුවරයා දිහා බලාගෙන අපිට මෙහි ගුටි කණේක ඉවස ගන්න පුළුවන්. නමුත් ඒ ගරහපු කෙනා ගත්තොත් එයා දන්නේ නැහැ අපි කවුද කියලා. ඉදිරි පොඩි කාලේ පන්සල ගිරිනක් දාපේ කසිනුට දන්නේ නැහැ අපි සා දැන් මගේ ජීවිතේ නිතර බණ අහන අය දන්නවනේ අපි සාමාන්‍ය අපි මම තරුණ කාලේ අවුරුදු 20 මහාන වෙච්ච කෙනෙක් අවුරුදු 19 මහාන වෙච්ච කෙනෙක් මම. එතකොට අපි සමාජයේත් අපිත් පුළුවන් විදිහට කාලා අපිට අනිතක අපිට එහෙටි වයසක් එහෙම ලකුවට නෙමෙයි අපි මේ සමාජයේ තියෙනව හොඳට යම් විදියකට තේරෙනවා. එහෙම තියාගෙන ඉඳලානේ. නමුත් අර පුංචි වචනයක් දැක්ක ගමන් කොහෙන් හරි මිනිස්සේ ආය බයින එක බයිනවා. කවුද මොකටද කිව්වේ කින්ද මන්ද මොකෝවත් නැහැ. ඒ නිසා ওই Facebook වලින් ගොඩක් අය පෞරස් කරගන්නවා. අපි දැකලත් නැහැ. ඔවුන්ගේ මූණු අපි දැකලත් නැහැ. අපි ඔවුන්ද අපිව මේ සැබෑ සජීවිව අපි දැකලත් නැහැ. ඒතර නොදන්නා ලෝකේ නොදන්නා කෙනෙකුට ගරහලා පෞරස් කරගන්නවා. ඒතර භයානකකම තේරුම් ගන්න දරුවනේ. පින්වත්නි භයානකකම තේරුම් ගන්න. නමුත් මේ උත්තමයන් වහන්සේලා සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලාට හිත මොහොත අපහදාගත්ත පාපයෙන් සියලු පින් යට ගියා. සියලු කුසල් යට ගියා. අවුරුදු ගානක් සිල් රැකපේක බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳගෙන බණ අහපු එක, උපසම්පදා සීලයක් රැක්කේක, සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට කලින් වතාවේ උපස්ථාන කළා තියෙනවා. ඒ පින, ඒ ඔක්කොම පින කෝකාලික ගිය යට ගියා. ඊට පස්සේ පින්වත්නි බලන්ඩ මේ හේතුව නින්දා කළ යුතුයි ප්‍රශංසා කළ යුතු කෙනයි හොයාගන්න බෑ කියනවා කට. ඒ තාක්ෂණේ ආවට පස්සේ ඒ කාලෙන් කට දැන් තාක්ෂණේ. ඊට පස්සේ ආවට පස්සේ හොයාගන්න බෑ, දිග්ගට හරහට ගහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, නමුත් මේ කට ඉස්සර කරගෙන පාපයක් කිව්වොත්, පාපයක් කළොත් එහෙම, මේ වගේ වැරදිලා උතුම් කෙනෙකුට ගැරහුනොත් එහෙම, මුළු සකල සේසත සූදුවකට පෙරදුනාට වැඩිය පරාජයක් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා සිතකය කෙනෙක් පිහිටුවාගෙන මේ වරදෙහි පිහිටුවාගෙන නිකලෙස් උතුමන්ට ගැරහුවොත් එහෙම එයා උපදින නිරේට නිරබ්බුද සියදහස් වයස සතිසකි පසකි අබ්බුද වලින් ඒ අර අනිත් අනිත් අපායවල වල ආයස ගුණ කළා තමයි පදුම නිරේ ආයස කියන්න තියෙන්නේ. ඊට පස්සේ දේශනා කරන අභූතවාදී නිරයන් උපේති. යම්කිසි කෙනෙක් නොකරපු වැරද්දක් නොකරපු කෙනෙකුට උඹ මේක කළා කියලා නොකරපු වැරද්දක් කෙනෙක්ගේ පිට පටවනවා නම් යෝෂාපි කත්වාන කරෝමීති චාහ. යම්කිසි කෙනෙක් වැරද්දක් කළා අම්මෝ මං කළේ නැහැ කියලා කිව්වොත් එහෙම උโบපිතේ පිච්ච සමාභවಂತಿ. නොකරපු අයට උඹ වැරද්දක් කළා කියලා කිව්ව එකයි ඊළඟට තමන් වැරද්දක් කරලා මම කළේ නැහැ කිව්ව දෙන්නයි මැරුණාට පස්සේ එකම අපායෙ මුණ ගැහෙනවා. පදුම නිරි. එතකොට යම් කිසි කෙනෙක් ඔබට වැරද්දක් කළා උඹ මේක කළාද කියලා අහනකොට ඔව් කියලා කියන්න කොන්දක් තියෙන්න ඕන. වචනේ විශ්වනොත් ඉවරයි. භයානකකම. එතකොට ඔයාලා හිතන්න තමන් අහිංසකව ඉද්දී සවචනේ නොකරපු වැරද්ද තමන්ට පැවරු මේ අභූත චෝදනාවක් කළොත් කොච්චර පිච්චෙනවද? අපිම කියනවා මුන් කොච්චර පව් කරගන්නවද අපිට අභූත චෝදනා කරලා. නමුත් ඒ වගේම තමයි තමන් කරපු වැරද්ද කවුරු හරි අහුවොත් එහෙම ඔබ මේක කළාද කියලා. එයා නෑ කිව්වොත් එහෙම අභූත චෝදනා කරපු කෙනයි තමන් කරපු වැරද්ද නොකළා කියපු කෙනයි පදුම කියන නිරේ මුණ ගැහෙනවා. පුදුම වැඩ. කර්මයේ ඒ වගේ අපි පිළිගත් ඒකයි බුදුරජාන් වහන්සේ මේ සසර භයංකාරයි කියලා වදාළේ. සසරේ යන්න හැදී අපි කොච්චර දීර්ඝ සංසාරයක් දාවේ. ගංගානම් ගඟේ වැලි කැට ගාන ගණන් කරන්න පුළුවන් කිව්වා. අපි ඉපදිච්ච කල්ප ගාන ගණන් කරන්න බෑ කිව්වා. කොච්චර ඇයි මේ සංසාරය ආවේ මෙන්න මේක නිසා. කට වැරදුනා. වචන වැරදුනා. ගොඩාක් අකුසල් සිද්ධ වුණා මිනිස්සු අතින් අපි අතින් සසරේ. මේ ජීවිතේ වරද්දා ගන්න එපා. ඉක්මනට තුනුරුවන් සරණ පිහිටලා කට්ටි ඔක්කොම නිතර බණ ටිකක් අහලා විහෙර විහාරේ වැඳගෙන පින් කරගෙන මේ ඉන්න ටික දොහේ ජීවත් වෙන්න. ජීවිතේ වෙනස් කරගන්න, පාර වෙනස් කරගන්න. මේ අනිත් පින් තියෙන දරුවනි ඊළඟට දූල පුතාලට කියන්නේ මේ අනිත් වෙන වගේ මේ Facebook මේ රැල්ලට අහුවෙලා මිනිස්සුන්ට ගරහන්න එපා. නිහඬව ඉන්න. බයිනේව බලන්න එපා. YouTube එකේ හෝ Facebook එකේ හෝ කාට හරි බැනලා කියලා තියෙනවා කියලා දැක්කොත් බලන්න එපා. කාට වුණා. ඒවට එකතු වෙන්න යන්න එපා. මේක භයානකයි. ඊට පස්සේ තියෙනවා තරහ සිත් ඇති නොවන නිකලෙස් උත්තමයකට කවුරු හරි ද්‍රෝහී වුණොත් ඒ අඥානය කරා මේ පව හැරිනවා. දැන් පින්වත්නි සාමාන්‍යයෙන් පාපේ වැඩි වෙන්න බලපාන කාරණාවක් තියෙනවා. ඒ පාපේ වැඩි වෙන්න බලපාන කාරණාව තමයි දැන් අපි කෙනෙකුට බැන්නොත් එහෙම එයාත් අපිට බනිනවා නම් පාපේ බෙදිලා යනවා. අපි කෙනෙකුට බනින්දි එයා නිහඬව හිටියොත් එහෙම ඉවසුවොත් එහෙම අර බනින කෙනාට පාපේ පෙරලා එනවා. දෙගුණ තෙගුණ වෙලා එනවා. ඒකයි රහතන් වහන්සේලාට ගරහන අයට ඉච්චර පව්. හේතුව ඒ රහතන් වහන්සේලා අනිත්‍යයත් ගැටෙන්න යන්නේ. ගෙදර උනා ගෑනු මිනිහලා දෙන්නම රණ්ඩු වෙනකොට පාපේ බෙදිලා යනවා. නමුත් මිනිස්සයා බනින්දි ස්ත්‍රිය ඉවසනවා නම් ඒකින් පිරිමියාට පාපේ වැඩි. ස්ත්‍රිය බනින්දි පිරිමියා ඉවසනවා නම් ස්ත්‍රියට පාපේ වැඩි. හේතුව ඒ ඉවසන කෙනාට ගැරහීමේ පාපේ තවා කරා පැමිණෙනවා. ඒකයි. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම මම ඒකයි කිව්වා අපි ලොකු ස්වාමීන් වහන්සේට ගරහන පිරිස ඉන්නවා. එහෙම ගරහන පිරිසට පාපේ වැඩි. හේතුව අපි දැන් ලොකු ස්වාමීන් වහන්සේ ළඟ ඉඳලා දන්න කාරණාවක් තමයි ලොකු ස්වාමීන් වහන්සේ ඉවසන කෙනෙක්. ඒක ගැටෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් බැනලා Facebook YouTube දාලා තියෙබ්බට ලොකු සංසේව බලන්නේ නැහැ. ඔය සමහරවට ලොකු සංසේවට සමහරවට උත්තර වචන කියද්දී ඒක බැලුවා වගේ කෙනෙකුට පේනවා. ඒ පේන්නේ අනිත් අය කියන ඒවත් එක්ක. නමුත් ලොකු සංසේව බලන්නේ යන්නේත් නැහැ, ගැටෙන්නේත් නැහැ, ඒ අයිට බැන වෙනත් නැහැ. පොල් ගහවල ඉන්නකොට සංඝයාට දහමින් අවවාද කර කර ඉන්නවා මිසක්ක මේ ලොකු සංසේට බයිනෙවුන්ට බැන බැන ලොකු ස්වාමීන් වහන්සේ නැහැ. ඒතකොට උන්වහන්සේ ඉවසන කෙනෙක්. ඒ නිසා ඒ වගේ කෙනෙකුට ගරහනකට පාපේ වෙලි. ඒකයි මම මේ කියන්නේ. ඊට පස්සේ මේ දේශනාවේ තියෙනවා ඉතින් රහතන් වහන්සේලාට ගැරහුවොත් නම් ඒ පාපේ අති භයානකයි. ඒකයි කෝකාලිකගේ මෙච්චර භයානක උනේ. ඊට පස්සේ යම් කිසි කෙනෙක් ලෝභයෙන් යට වෙලා ශ්‍රද්ධාව නැතුව කෑදර වෙලා දහමක් දන්නේ නැතුව මසුරුව කේලං කියමින් අනිත් අයට නින්දා කියමින් ඉන්න මිනිස්සු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මුඛ දුග්ග විභූත අනරිය අහෝ දූෂිත මුඛය ඇති තැනැත්ත ලාමක මිනිස පාපී තැනැත්ත තම ගුණයම වනසාගත් පව් කරමින් සිටින අවජාත අසත්පුරුෂය වලකිනු බොහෝ දෙඩවිල්ලෙන් වලකිනු නිරේ ගමනි. බොහෝ දොඩෝනේ කාරීම භයනකයි. දහම දන්නේ කියන්න ඕන එක දන්නේ විහිළුව දන්නේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහෝ පව් කරන තැනැත්ත සමාහට දුක් පිණිස වගුරුවන්නේද කෙලෙස් දූවිලි ගරහන්නේද සාන්ත උතුමන් හට දුස්සිරිතේදී බොහෝ කොට දුක් විඳින්නේද වැටමින් නිරාවල. මේ කට නිසා අපායට වැටෙන හැටි කියන්නේ. ඊට පස්සේ කර්මයේ විපාක දීලා මිසක් අවසන් වෙන්නේ නැහැ. ඒකේ හිමිකරුවා තමන්මයි. පරලෝකට ගිහිල්ලා ගොඩාක් දුක් විඳින්න වෙනවා. මෙන්න අපාය දුක තියෙනවා. යකඩෙන් කරන ලද නිරයක ඉපදුන කල සිටුවා තිබේ යකඩහුල් තියුණු මෝහතින් යුතු ගිනිගත් යකඩගුළු ගුලි බොජුන් ලෙස ඇත එහි ගිලින්නට කර්මය අනුව සැකසුණු. එයාට යකඩ උල් තියෙනවා ඒ නිරේ පදුම නිරේට වැටුණ කෙනාට උඩු යටිකුරු වෙලා වැටෙන්නේ. ඊට පස්සේ එයාට කණ්ඩ තියෙන්නේ යකඩ ගුලි ඒ උල් යකඩ ගුලි ඒ ඔක්කොම කර්මානුරූපවයි හැදෙන්නේ. එයාගේ කර්මයට අනුව තමයි යකඩ ගුලි ප්‍රමාණය රත් වෙලා තියෙන ප්‍රමාණය ඔක්කොම තමන්ගේ කර්මයට අනුව තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා එහි තමා අමතන අය මිහිරි බස් නොකියත්මය අපායේ කවදාවත් මිහිරි වස වචනයක් ඉස්පිල්ලක් පාපිල්ලක් නැහැ. තමන්ගේ පපුව කීතු වෙලා යන වචන ඇහෙන්නේ. මොඳු ලෙස ළඟට නොමේ රැකවරණයේ නොම ඒ ගිනි අඟුරු තුලට ගෙන යති. මැදි කරත් ගිනි දැල්ලට ගිනි අඟුරු වලට දැල්ලට මැදි කරනවා. අනේ අනේ කිව්වට මොහොතක් නවතින කෙනෙක් නැහැ. ඔහුගේ වචනෙට සවන් දෙන එක්කෙනෙක් නිරේ නැහැ කියනවා. දැන් අපිට අද ලෝකේ අපිව ත්‍රස්තවාදීන් අන්තවාදීන් අපිව වට කළා අපි හිතපල්ලා ගහන්න එපා කිව්වොත් මොහොතක් නැවති කඩුව උස්සලා කපන්න නැතුව ඒත් නිරේ නම් මොහොතක් නැවතින්නේ අපේ වචනෙට කිසි කෙනෙක් සවන් දෙන්නේ නැහැ. ඒක තමයි පාපේ විපාක. ඊට පස්සේ කියනවා යකඩ දැලින් වෙලෙමින් පහර දෙත් කුළු ගෙඩියෙන් අන්ධයෙකු ලෙස අඳුරේ මිහිඳුමක්සේ සිටී පැතිරි. අඳුරේ මේදුමක් විදියට වැතිරිලා ඉන්න කුළු ගෙඩි යකඩ ගුලි වලින් ඊළඟට ආයුධ වලින් තලනවා කියන මොහොතක් හිතන්නකො මේ කොරෝනා වෛරසය වගේ අපිට ඇහැට පේන්නේ නැති මේ වෛරසයක් මිනිස්සුගේ ඇඟට ඇතුල් වෙලා මේ ශරීරයට දෙන වදය බය ඒතර කුළු ගෙඩි වලින් තලද්දී ඒ නිරිසතා මැරෙන්නෙත් නැහැ. ڇප්ප කරද්දී කොච්චර වේදනාවක් ඒ නිරිසතා විඳිනවද. ඊට පස්සේ එවිට යකඩින් කළ මහා කලයක් ඇතුළට පැමිණෙත් මැදි වෙමින් ගිනි ජාලාවකට ඒ ගින්න තුල ඉල් පෙමි පැසෙත් මේ බොහෝ කල ලෝකඹ නිරේට වැටෙනවා. ඇතුලේ පෙන වගේ උඩට යනවා යටට යනවා උඩට යනවා යටට යනවා. සැරවහා ලීන් මුසු එහි පැසෙයි පව් කළ තැනැත්තා යම් යම් තැනක යයි නම් පෙලෙත් මේ ලේ සැරව පහසින් ඒ නිරේ ලේ සැරවයි ගොජ ගොජ ගාලා නටවල තියෙන්නේ. ඒකෙම තමයි කියනවා මේ සත්වයා ඉන්නේ. පනුවම් පිරුණු දියරක පැසෙයි නිතිපව් කළ තැනැත්තා නික්මෙන තෙරක් නොමැතිය හාත්පසෙ එහෙම දිස්සී යකඩෙම කළ බිත්තිය. ඒ යකඩෙම කළ බිත්තියක තියෙනවා මේ ඒ පනුව ඉන්නවා. ඒ පනුව තමන්ට විදිනවා. තියුණු තුඩ තියෙනවා. තියුණු කඩු වැනි කොළ ඇති නිරේත ඒත්. ඊට පස්සේ ඈත පේනවා සුන්දර අඹවනයක් වගේ මේ අසිපත් නරකය. ආසිපත් නරකේ සුන්දර අඹවනයක් වගේ නිරිසතා ගින්නෙන් දුවලා පයින්නවා. ඒකට පයින්නකොට ඒ කැළේ තියෙන දෙපැත්ත කැපෙන කොළ ඒ කොළයක් ඇඟේ ගෑවුනත් අතක් කැපිලා වැටෙනවා පයක් කැපිලා වැටෙනවා මේ අත කැපිලා වැටෙනකොට තව අතක් එනවා ගහක් යටියනකොට උඩින් කොළ ටික ඇඟට වැටෙනවා ඒකෙන් උඩින් මුලකින් යනවා වගේ. මේවා කොහොමද පින්වත්නි අපි වචනෙන් කියන්නේ දුක භාග්‍යතුන් වහන්සේ පවා වදාලා මේ නිරේ දුක බුදු කෙනෙකුට කියන්න අමාරුයි කියලා. මේ කියන විස්තර බුදුරජාන් වහන්සේ වදාලා මේ මහා මෙරක් ළඟ වැලි කැටයක් වගේ අපි මේ වචනින් නිරේ දුක කියන කතාව කියනවා. එසයි ඊතරම් භයානකයි. ඊතරම් භයානකයි. ඊට පස්සේ තියුණු අසුපත් වනයේට ගිහිල්ලා එතනින් එයා ඒකෙම දුක් විඳලා බඩගිනි කියලා කෑ ගහනවා. එවිට දිව ඇද බිලි කොකුවෙන් දිව එළියට ඇදලා බිලි කොකු වලින් තලන හොඳටම පෞකාරඤ්ඤයෝ අඥානයෝ පෞම රැස්කොට මෙහිදී තියුණුහු හුළු වැටෙන දුර්ගී වේතරණි ඇදගෙන වැටෙත්මේ තියුණු උල් වලින් යුතු වේතරණී කියන නදියට වැටිලා දුක් විඳිනවා. අපි වේතරණී නදියේ මේ විඳින දුක ගැන අපි ඊළඟ වැඩසටහනක කතා කරමු. ඊට පස්සේ තියෙනවා එයි හඳා වැටෙද්දී කබර ඇතිවන කවුඩුද බලු කැණහිල්ලුන් හා උකුසු ගිජිලිහිමියෝ ඉරාදමමින් තුඩින් කාදම තියෙන ඉරසතුන්. එතනින් හඳා වැටි වැටි යනකොට බල්ලු කිනිය මේ කැණහිල්ලු ඇද ඇද කනවන ඉරසතා. පින්වත්නි වෙනම තියෙනවා මේ බල්ලු ඉන්න වෙනම නිරයක් තියෙන සුනක නිරය කියලා. ඉතින් ඒවට වැටෙනවා මං කියුවේ අර අපායෙන් අපායට වැටෙන්නේ. ඒක අපි දැන් ඊළඟ දේශනාවෙන් ඉගෙන ගමු. ඒ අපායවල වලට යන්නේ එකකින් එකකට. එහෙම යද්දී අතරමඟ කර්මය ගෙවුනොත් එතනින් චුත වෙනවා. නැත්නම් මේ කර්මයේ තියෙන තාක්කල් ওই අපායවල ටිකට යනවා. ගිහිල්ලා තවත් ගෙවුනේ නැත්නම් ආයෙ මුල ඉඳලා පටන් ගන්නවා. එච්චර භයානකයි අපාය. ඉතාමත් සුළුයි. ඒ කියන්නේ අමනුෂ්‍යෝ මේ කෝටි 700ක් මිනිස්සු අපායේ අයත් එක්ක කෝටියෙන් පංගුවක්ක් කියන්න බැරි තරම් සුළු පිරිසක් මිනිස්සු ඉන්නේ. එච්චර නිරේ නිරසත්තු ඉන්නවා. ඊට පස්සේ පෞරස් කෙරුව මිනිසුන් දකින ජීවිත නිරයේ සැබවින්ම බොහෝ දුකක්මයි. එලෙසින්ම මේ මිනිස් ලොව ඉතිරි ජීවිත කාලය පමා නොමවී ඇසිරිය යුතුමය දාමේ. ආන ඒකටයි මේ බණ කියන්නේ. පෞකල ජනයා මේ විදිහට දුක් වෙනවා. අපිට තියෙන තව ටික දොහක් නම් සතියක් නම් මාසයක් නම් අවුරුද්දක් නම් අපිට ජීවත් වෙන්න තියෙන්නේ. ඉතුරු ටිකේවත් ජීවිතේ වෙනස් කරගන්න කියලා මේ කියන්නේ. මේ මහ පොළව බදා ගන්න එපා, ඉඩ කඩම් බදා ගන්න එපා, ගස් කොළන් බදා ගන්න එපා, ස්ත්‍රීන්ට පෙරේතකම් කරන්න එපා, දරුවෝම බදාගෙන ඒ මැත්තේ නැහෙන්න එපා. දැන් හිතෙන් පොඩ පොඩ මේවා අස් කරලා හිතට කුසල් දාගන්න. අපි ඉපදිනකොට මොන සංස්කාරයක්වත් ඔළුවේ හිර කරගන්න නැතුව කල්වෙන් කරපු කර්ම ටික පොදි බැඳගෙන ඉපදුණා. ඉපදුනාට පස්සේ ඒවා ලියලියා භුක්ති විඳින ගමන් මේ ජීවිතේ කොච්චර කර්ම ගොඩක් සංස්කාර ගොඩක් රැස් කරගත්තද කියලා බලන්න. අපි ඉපදිනකොට අපි ඉඩ කඩන් යනවා. අම්මා තාත්තාවත් අඳුරන්නේ නැතුණි අපි ඉපදුණේ. දැන් මැරෙනකොට කී දෙනෙක් අපේ හිත ඇතුලේ වාසය කරනවද කියලා බලන්න. අපි ඉපදිනකොට ස්පිරිතාල ඉපදුනේ අපිට කියලා බින්වංගලක් නැතුව අපි ඉපදුණේ. මැරෙනකොට ඉඩ කඩන් වල පර්චේස් මෙච්චරයි අරක මෙච්චරයි මේක මෙච්චරයි කියලා කොච්චර හිතේ සක්වලං කරනවද කියලා බලන්න. අපි ඉපදිනුට එක දරුවෙක්වත් නැතුව අපි දරුව වෙලා ඉපදුනේ. මැරෙනකොට අපේ හිතේ කී දරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. ඉපදිනකොට අපි කිසි කෙනෙක් එක තරහක් නැතුව ඉපදුනේ. මැරෙනකොට කොච්චර කෝන්තර තියනවද කියලා බලන්න. ඉපදිනකොට කිසි රාගයක් නැතුව ඉපදුනේ. මැරෙනකොට කොච්චර ගින්න බලන රාග ගින්න. මොකද්ද මේ සංසාර සත්‍යයට උනේ? මේක තමයි බිය කරුසසර. බුදුරජාණන් වහන්සේ මේ බිය කරුසසර දිවසින් දුටුසේක. ශාස්ත්‍රුන් වහන්සේ දිවසින් දුටුසේක. ඉතින් ගැලවෙන්න අප්‍රමාදී වෙන්න දහමේ හැසිරෙන්න. ඉතින් ඒ නිසා පෞකල තැනත්තා පදුම නිරේ ඉපදිලා මේ විදියට දුක් විඳිනවා. ඒ වගේ ආශය ඉතින් වර්ෂවලින් කියන්න බෑ. තලබරින් වෙනත් අපායවල වල ගුණේ එහෙම තමයි කියන්න තියෙන්නේ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යාව දුක්ඛා නිරයා ඉද වුත්තා. ඔන්න නිරේ ගොඩාක් දුක් තියෙනවා පුළුවන් විදිහට වදාලා. තත්තාපිතාව වීරං වසිතබ්බං. ඒ බුදුරජාණන් වහන්සේ වදාලා මේ චිරං වසිතබ්බං. අපිට බොහෝ කාලයක් මෙහි වාසය කරන්න නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා තස්මා සුචි පේසල සාදු ගුණේසු වාචං මනං සතතං පරි රාකේහි. උතුම් මිනිසුන්ට ගරහන් දෙපා කියනවා වචනේ රැකගන්න කියනවා. දැන් අවසානයේ බුදුරජාණන් වහන්සේ දහමේ හැසිරෙන්න කියලා දේශනා කරන්නේ උතුම් අය ගැන වචනේ රැකගන්න කියලා. පින්වතුනි වැඩි හරියක්ම නිරේ උපදලා තින්නේ කට වැරදිලා. කට නිසාමයි ගොඩාක් අය අපාය යන්නේ. ඒ නිසා පරිස්සම් කරගන්න. ස්වාමියා බිරිඳ ස්වාමියාට කතා කරද්දී, දරුවෝ දෙමව්පියන්ට කතා කරද්දී, ශිෂ්‍යෝ ගුරුවරුන්ට කතා කරද්දී, ඊළඟට මිනිස්සු ශ්‍රමණයන්ට කතා කරද්දී, උතුම් අයට කතා කරද්දී හරියට පරිස්සම් වෙන්න ඕන. මේ කට කියන එක නම් අමුතු එකක් පින්වත්නි. මේ කට කියන එක නිසාමයි නැහින්නේ. ඉතින් ඒ නිසා මේ අපාය භය කියන එක තේරුම් ගන්න, භයානක සසර ගමනින් නිදහස් වෙන්න කල්පනා කරන්න, පංචශීලයේ හොඳට ආරක්ෂා කරන්න, උදේවස තිරුවන් වඳින්න, රතන සූත්‍රයේ සජ්ජහායනා කරන්න, ජීවිතේ තුනරුවන්ට පූජා කරන්න, ගුරුවරුන්ට හිතෙන් වඳින්න, ඊළඟට තමන්ගේ සසරේ කාට හරි වෙච්ච වැරද්දක් තියෙනවා නම් හිතෙන් සමාව අරගෙන හැදෙන්න. දුක් වෙන්න එපා, පසුතැවිලි වෙන්න එපා. බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ ඒ ධර්ම නිසා තවක් කෙනෙකුට ශෝකේ උපද්දවන්න නෙවෙයි. මේ අපාය බිය හරි අහලා කවුරු හරි ශෝක වෙනවා නම් ඔහු ධර්මයේ අල්ලලා නැහැ. ඔහු ධර්මයේ අල්ලලා නැහැ. බුදුරජාන් වහන්සේ රාග විරාගනම රාග විරාගමානේජම ශෝකං. බුදුරජාන් වහන්සේගේ ධර්මය රාගය දුරු කරනවා, විරාගය ඇති කරනවා, ශෝකය නැති කරනවා. එහෙනම් ධර්මය අහද්දී ශෝකය නැති වෙනවා. එහෙනම් ශෝක නැති කරගෙන වෙච්ච වැරදි හිතෙන් අමතක කරලා අලුතෙන් ජීවිතේ පටන් ගන්න, ජීවිතේ වෙනස් කරගන්න, දන දන පුංචි වැරද්දක්වත් වෙන්න දෙන්න එපා. ධර්මයෙන් නිතර අහන්න. ඒ විදිහට ජීවිතේ වෙනස් කරගන්න ඔබට වාසනාව ලැබේවා කියලා අපි එක එකින් සිත ප්‍රාර්ථනා කරනවා.